එකටගෙන විකාල භෝජනයෙන් වලකිනවා කියලා. ඒ කාලෙ මතක තියාගන්න, උපෝසත සීලී සමාදන් වුණාම බුද්ධ කාලේ බහුල වශයෙන් අවධානයක් යොමු කරපු එක තමයි විකාල භෝජනය කරන්නේ. 12න් පස්සේ කටවල් සෝදාගෙන ඒ මුවට ආහාර ගන්න නැති මුවක් විදිහට තියාගෙන ඉන්නව පවෝදා වෙනකල්. ඊළඟට නැටුම් ගැයුම් වාදන විකාර දර්ශන බලන්න යන්නේ. මල්ගන්ධ සුවඳ විලවුන් දරලා සැරසිලා ඉන්නේ නැහැ. ඊළඟට ඒ දවසේ පැදුරක හෝ සරල ආසනයක තමයි නිදාගන්නේ. ඒ වගේම සරල ආසනයක ඉඳගන්නේ. වටිනා සුපෝකපෝගී ආසන පරිහරණය කරන්නේ. ඔය තමයි අංග 8කින් යුක්ත උපෝසත සීලය. එතකොට මුල්ම කාලේ ওই ශිල්පද 8 කටින් කිව්වා කියන එකක් ගැන විස්තර නැහැ. තියෙන්නේ මම අද මේ ශිල්පද 8 රකින්නවා කියලා සමාදන් වෙනවා. අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. එහෙම තියාගෙන gedara katiyutu කරගෙන විවේකයෙන් ඉන්නවා. ඒ දවසේ කුසල් සී කරමින් හවස් කාලේ තමයි විහෙරට එන්නේ. හවස් කාලේ දෙවුරන් විහෙරට ඇවිල්ලා අපගේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ හෝ ධර්ම කතික තෙරුන් වහන්සේ නමකගෙන් ධර්මය අහනවා හවස් කාලේ. ඊට පස්සේ සමහර ස්වාමීන් වහන්සේලා රැයි පහන් වෙනතුරු ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ අහලා පහුවදා උදේ නිවසට යනවා. නිවසට යන්නේ ඒ කාලේ බුද්ධ කාලේ. අර බණ කියපු ස්වාමීන් වහන්සේත් වඩම්මගෙන ගෙදර යන්නේ. එතන ප්‍රධානීන් ස්වාමිනී වඩින්න කියලා අර ධර්මයේ දේශනා කරපු ස්වාමීන් වහන්සේට දානයක් දෙනවා. අම්මේ බුද්ධ කාලේ ගැන කියන්නේ. ඔන්නඔහම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මගේ උපෝසතේ අද සම්පූර්ණ වුණා කියලා සතුටු වෙලා ආයේ මං අද පන්සිල් රකින්නවා කියලා පන්සිල් සමාදන් වෙනවා. ඒ එතකොට සිල්පවාරණේ වුණා. යන්න මම බුද්ධ කාලේ සිල් ගත්ත හැටි කීවා. ඉතින් පින්වත්නි, ඔන්න දැන් මිනිස්සු පිරිසක් ගමක සිල් සමාදන් වෙලා හවස් කාලේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න පැමිණියා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් උපාසක උපාසිකාවනි, නුඹලා අද පුම් පෝය දවසේ උපෝසතේ සමාදන් වුණාද? එහෙමයි ස්වාමීනි, අද අපි සිල් සමාදන් වුණා. සාදු සාදු උපාසකේ, උපාසකවරුනි, බොහොමගේ උපාසකවරුනි, සම්පූර්ණ දවසක් සිල් රැකීම ගැන කවර කතාද? අර්ධ උපෝසතයක් අහම්බෙන් රැකලත් අතීතේ මහා සැප සම්පත් විඳපු මිනිස්සු ඉන්නවා. එතන හිටපු උපාසකෙක් තමන්ගේ සිරස මුදුනේ දෑත තියාගෙන භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා. මම දැක්කා ඒ කාලේ මිනිස්සු හිතුවා කියනවා, බුදුරජාන් වහන්සේ ඉදිරියේ තමන්ගේ සිරස මල්ලාසනයක් කරලා ඒ මල්ලාසනේ තියෙන නෙළුම් මලක් වගේ අත් දෙක තියාගෙන බුදුරජාන් වහන්සේට ආරාධනා කළා කියනවා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අතීතේ පුංචි වෙලාවක් අර්ධ උපෝසතයක් රැකලත් මහත් සැප සම්පත් ලැබුණ ඒ විස්තරයක් අපිට කියා දෙනසේක්වා. එහෙනම් උපාසකවරුනි, කන් යොමාහන්ද. බුදුරජාන් වහන්සේ දේශනා කළා, පින්වත් උපාසකවරුනි, අතීතේ බරණැස් නුවර බරණැස් රජුරෝ, බොහෝ අතීතේ බරණැස් රජ කෙනෙක් වාසය කළා. ඒ රජුරෝ හරි සීලවන්තයි. පෝය දවසට අටසිල් සමාදන් වෙනවා. ඊට පස්සේ ඇමතිවරුන්ට කියලා තියෙන්නේ, ඇමතිවරුනි, පුම් පෝය දවසට උපෝසතේ රකිවෝ. දැන් ඔන්න ඇමතිවරුත් රජතුමාන් සිල් රකින්න නිසා සිල් සමාදන් වෙනවා. ওই රජතුමාට ඉන්නවා පුරෝහිතයෙක්. මේ පුරෝහිතයා හරි චපලයි, චාටුයි, වංචනිකයි, කපටි. ඔහු ගන්න සීලයක් නැහැ. එයා පෝය දවසට මං අරිනවා කොහින් හරි. පව්වදා රජ්ජුරුව ඇහුවොත් මේ පුරෝහිතයේ දුටුවේ නෑ ස්වාමීනි, බොහෝ වැදගත් කටයුත්තක් තිබ්බා, ඒ ගන්ට නොහැකි වුණා. කොහොමරි මං අරිනවා. ඊළඟට මොහු නඩු අධිකරණයේ මොහුට පවරලා තියෙන්නේ. මොහුට කොහෙන්ද අල්ලස් ලැබෙන්නේ? අල්ලස් ලැබෙන පැත්තට නඩු හරවනවා. ඊට පස්සේ ඔහොම ඉන්න දවසක් පෝය දවසේ මේ රජතුමා රාජසභාව ගැඳෙව්වා. එතකොට රජුරුවොත් ඉර මද්දහන වෙන්න කලින් ආහාර අරගෙන, ඇමතිවරුත් අරගෙන අර අධිකරණයේ ඉඳලා ඉක්මනට පුරෝහිතත් දුවගෙන ආවා. රජතුමා සභාව ආරම්භ කළේ, මාපිය අමාත්‍යවරුනේ, පොම් පෝය දවසක් වුණාද නුඹලා උපෝසථී සමාදන් වුණානේ? එහෙමයි රජතුමනි, එහෙමයි කිව්ව පුරෝහිතයා දෙස බැලුවා. එහෙමයි රජතුමනි කිව්වා, මේක සිල් ලැබන්නේ නැහැ. පචයක් කිව්වේ. ඇමතිවරු මෝණින් මෝණ බලාගත්තා. රාජසභාව අවසන් වුණා. ඇමතිවරු කතා කළා, කිව්වා දැන් ඔන්න මත්දහනේ දැන් අවසන් වෙලා. ඊට පස්සේ ඇමතිවරු කතා කළා, කිව්වා මේ පුරෝහිතයා පැත්තකට ඇදෙන ගිල්ල, ඈ පුරෝහිතයා මේ නුඹ උපසීලයක් සමාදන් වුන්නේ නෑනේ, අපි අහලවත් නෑනේ ඔහි සිල් ගන්නවා කියලා. ඊට පස්සේ කිව්වා මේ රජතුමා එකපාරම අහපු ගමන් ඉතින් මට ඔව් කියුණා, ඇයි ඉතින් අපිට බැයිද සිල් ගන්න, මමත් රකින්නවා සීලි කියලා. අර අභියෝගයක් විදිහට ඒ වෙලාවේ මුව සෝදාගෙන, මං ආහාර ගන්න නැතුම් පහවදා වෙනකල් ওই රකින්න සීල් රකින්නවා කියලා මේ හවස් කාලේ සීලේ අදිස්ථාන කරගෙන පහවදා වෙනකල් සීල් රැක්කා. රෑ ආහාර ගත්තේ නැහැ. රෑ අඹුවන් සමග වාසය කළේ නැහැ. ඒ වගේම වෙන රාජකාරී කටයුතු වල නියුතු වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් හිටියා. ඒක උනේ අර වෙච්ච සිද්ධියත් එක්ක. ඔච්චරයි ජීවිතේටම ගත්ත සීලේ පුරෝහිතයා. පුරෝහිතයාගේ පරණ වැඩ ටික එහෙමමයි. සීලේ ගත්තට පරණ වැඩ එහෙමමයි. නඩු අනිත් පැත්ත පෙරලනවා. රජතුමාට ගතු කියනවා. කේලම් කියනවා. නඩුවේ මේ පැත්තේ තියෙන වාසිදායක තොරතුරු අනිත් පැත්තට කියනවා මේ නඩුව විසඳන පුරෝහිතම. කේලම් කිය කියා ඕකට කියන පැරණි උපමාව තමයි පිටිමස් කනවා කියලා. හොඳින් ඉස්සරහට හොඳට පෙනින්න ඉඳලා පිටිපස්සෙන් මස් කඩාගෙන කනවා වගේ එකක්. හොඳට ඉන්නවා මෙයා තමයි සාන්ත දාන්ත කෙනා වගේ. නමුත් මිනිස්සුන්ට ගිනිගෙඩි දෙනවා. ඔහොම දවසක් නඩු විභාගයේ තිබ්බා පුරෝහිතගේ. එතකොට එතන හිටපු උපාසිකාවක් කිව්වා පුරෝහිතතුමනි, අනේ අද අපේ නඩුව කලින් විසඳන්න, මං අද උපෝසථයේ සමාදන් වෙලා ඉන්නේ. දැන් ඔන්න නඩුව විසඳාගෙන යනවා. නඩුව විසඳාගෙන යනකොට පරක්කු වුණා. ඉර මුදුන් වීගෙන එනවා. තවම අර උපාසිකාවගේ නඩුව තීන්දු දුන්නේ. පුරෝහිත දැන් දන්නවනේ සිල් සමාදන් වෙච්ච කෙනා 12ට කලින් නැත්තම් ඉර මද්දහන වෙන්න කලින් ආහාර ගන්නවා කියලා. අර තමන්ඩ ලැබිලා තිබ්බ අඹ ගෙඩි ටිකක් ආහාරයේ පිණිස අර උපාසිකවට කතා කරලා කිව්වා, මේ ඔහි අද සිල් ගත්ත කිවනේ, එහෙනම් මේ අඹ ටික අයිනකට ගිල්ල කනවා, නඩුව තවම පරක්කු වෙනවා කිව්වා. ඉතින් උපාසිකාව අර අයිනකට ගිහිල්ලා අර පුරෝහිතයා දුන්න අඹ ටික කෑවා. 12ට කලින් කාලා ඈ කුස පුරව ගත්තා. ওই විදිහට තමයි සිද්ධ වුනේ. කාලයක් යනකොට ආපු අසංගතයකින් පුරෝහිතයා මළා. පුරෝහිතයා මැරිලා ඉපදුනා විමානයක. තුන් යොදුන් මිහිරි අඹ විමානයක්. ඒ විමානේ මැද මාලිගාවක් තියෙනවා. ඒ මාලිගාවේ දිව්‍ය අප්සරාවෝ 12000ක් ඉන්නවා.

ඉතින් රාජ ඉරිසෙන් වහන්සේ ගංගාවක් අයිනේ. දැන් ඔන්න තපස් රකමින් වාසය කරන ඔය ගංගාවේ යොදුන් 12ක් උඩ තමයි අර විමාන ප්‍රීතියගේ විමානේ තියෙන්නේ. ඒ ගංගාවේ 15 තමයි අර රජ්ජුරුව තපස් රකින්නේ. අර අඹ වනින් මිහිරි. දැන් මේකෙන් තේරෙනවා පින්වත්නි, මේ ලෝකේ තියෙන පුදුම දේවල් සමහරට එක දිගට අඹ වනයක් තිනුට අපි ලස්සන අඹ වනයක්, නා වනයක්, ලස්සන කොස් වනයක්, ලස්සන පළතුරු වනයක් කිව්වට සමහරට ඒක විමාන ප්‍රේතයෙක්ගේ විමානයක් වෙන්න පුළුවන්. අර ගංගා ඉනේ තියෙන අඹ වනයෙන් මිහිරි අඹ ගෙඩියක් ගඟට වැටුණා. ගංගේ පාවිල ඇවිල්ලා තාපසෙන් වහන්සේ පැම්පහසුවේ ඉන්නකොට පාවේ අඹ ගෙඩිය දැකලා ගිහිල්ලා අඹ ගෙඩිය ගත්තා. කොස් ගෙඩියක් තරම් අඹ ගෙඩිය. අඹ ගෙඩිය කැපුවා, පැණි වැක්කිරෙනවා. කෙහෙල් කොලේකින් ඉතුරු ටික වහලා ඉතුරු කෑල්ල කෑවා. මෙච්චර විශාලයි. ඒ ආහාරය අඹ ආහාරය ගත්තට පස්සේ රජුරවන්ට ආය වෙන කෑම අපිරිය වුණා කියනු. ඊළඟ දවසෙත් අර අඹ ගෙඩියෙන් කෑල්ලක් කපලා අරන් කෙහෙල් කොලෙන් වහලා ඉතුරු ටික කෑවා. සතියක් විතර අඹ ගෙඩියෙන් මිඳලා වෙන කෑම කන්න හිතෙන්නේ නැහැ. ගඟ ළඟට ගිහිල්ලා රාජ ඉරිසින් වහන්සේ බලාගෙන ඉන්නවා. දැන් අඹ ගෙඩියක් එයි, දැන් අඹ ගෙඩියක් එයි. අඹ නොලැබුණොත් කන්නේ නැහැ වෙන දෙයක් කියලා. දැන් ගෙවල් දොරවල් අතෑරලා රාජ්‍ය සැපත් අතෑරලා ආපු රජ්ජුරුවොත් අහු උනන්නේ අඹ ගෙඩියකට. ඔය අද කාලේ ඔක්කොම අතෑරලා ඇවිල්ලා එක එක දෙවල් වලට අහු වෙනවා වගේ. ඊට පස්සේ දැන් කන්නේ බොන්නේ නැතුව සතියක් දැන් රජ්ජුරුවෝ අඹ ගෙඩියක් දැන් එයි එයි කියලා. ඉතින් මෙහෙම ඉන්නකොට ගංගා දේවතාවී ගංගා දේවතාවියට හිතුණ දැන් ගංගා ඉනි රාජ ඉරිසින් ඉන්නවා කන්න බොන්නේ නැහැ. ඒ දේවතාවී හිතෙන් හිත බැලුවා රජුරු ඇයි ගඟ ළඟට වෙලා ඉන්නේ අඹ කණ්ඩ ආසාවෙන්. මගේ අම්මෝ මේ රාජ සම්පත්‍ය අත්හැරලා ඇවිල්ලා අඹ ගෙඩියකට වහ වැටුණා නේව. ආකාන්තේ පෙනී හිටියා. රාජ ඉරිසිතුමනි කිම මේ කන්නේ බොන්නේ නැතුව. ඊට පස්සේ රාජ ඉරිසින් වහන්සේ කිව්වා දේවතාවි මා මේ සිටින්නේ මට මේ ලොකු ආසාවක් තියෙනවා අඹ කන්න. එක්තරා අඹ ගෙඩියක් පාවී ආවා මේ ගඟේ. ඒ සතියක් පුරා භුක්ති විඳලා රහවැදිලා තමයි මට මේ ඔක්කොම අමතක කරලා තියෙන්නේ. මන්ට එතනින් යන්න හිතන්න බෑ කිව්වා. අඹම මතක් වෙනවා කිව්වා. අද කාලෙත් තියෙන මොකක් හරි දෙයකට රහ වැටුණාට පස්සේ ඒකම මතක් වෙවි තියෙනවා. ඊට පස්සේ ගංගා දේවතාවී කිව්වා රජතුමනි මේ හැම දෙයක්ම අතහැරලා නේද ආවේ? හැම දෙයක්ම අතහැරලා නේද ආවේ? මොකද මේ කියලා කිව්වා. ඒකල ඒ දේවතාවී ලස්සන ගාතාවක් කිව්වා. යෝ හිත්වා පුබ්බ සංයෝජන යම් කිසි කෙනෙක් කලින් බැඳින් සංයෝජන අත්හැරලා පච්චා සංයෝජනේ තිතෝ පස්සේ ආයෙත් ඒවා අල්ලනවා. කලින් අතහැරපියවා මෙන්න ආයෙත් අල්ලගන්නවා. අදම්මං චේව චරති ඒක ඔහුගේ අධර්මයේ හැසිරීමයි. පාපංචස්ස පවඩ්ඩති හිතේ පෞසිතවිලි එනවා. එතකොට වමාරපු ඒවා ආයෙ ගන්න එපා රජතුමනි. දැන් රජතුමාට බණ කිව්වත් හිතට යන්නේ. රජ්ජුරුකුව ගංගා දේවතාවී මට බණ හිතට යන්නේ. ගංගා දේවතාවී රාජ ඉරිසින් වහන්සේ ඔබේ ගඟෙන් ලැබෙන සම්පතක් නොලබා මේ ගංගා ඉනේ මැරුණාට පස්සේ මිනිසු නිඳා කරයි. ගංගා දේවතාවිට කෙල ගහයි රජ්ජුරුව මැරෙනකල් බලා හිටියා කියලා. දේවතාවී අඹ ගිනන් දෙන්න කිව්වා. ඊට පස්සේ ගංගා දේවතාව දැනගත්ත මේ රජ්ජුරුවන්ට දැන් බණ කියලා හරියන්නේ කියලා රජ්ජුරුව ඉරිදීහෙන් මෙහෙම උස්සලා යොදුන් 12ක් ගඟේ උඩට ගෙනියලා අර අඹ විමානේ තිබ්බා. ආ ඕකෙත් අපහසු රැකගෙන ඉන්න කිව්වා. ඕගෙ තමයික අම්ඹ වැටෙන්නේ. රහිතුම උඩ බැලුවා ලොකූ අම්බතියන කෝස් ගිඩි වගේ සුවන්තයි. ඉතිං රජතුමා හොඳ ටම්බ කෑම අවස්ස වුණ ගහක් ඇටම නින්දාගත්තා. ඇද මාලිගවත්ති නොයි පැත්‍රිගීන හිට එල්ිවෙනකුට යන්න ඕන කියල. බොලේ බැලින්නම් ඉර උදාවීගෙනෙනකුට අර මාලිගාවෙන් දිව්‍ය පුත්‍රය කෙලියට ඇවිල්ල ඇඟ අසූරියනයක් උඩට ඉස්සීල ඇඟ යටිපතුලෙන් ගින්දරං මතුවෙලා පිච්චෙනවා. ඇ අතේ ඇගිලිනි පහ එකට එකතු වෙලා තනි ඇගිල්ලක් වෙලා කොල්ලක් තරන් නියපොත්තක් ඇවිල්ලා තමන්ගේ මස් කඩකඩ කනවා. රජතුමා ගහකට මුවා වෙලා මුළු දවසම බලා හිටිය කියෙනවා ඒ ප්‍රේතය ඇමිඳන දුක. රාත්‍රියේ හවස් වීගෙනෙනකොට ආයෙත් තරා ශරීරය පුංචි වෙලා ගින්දර නිවිලා දෙවියෙක් වෙලා ඇතුළට ගියා. රජතුමා ලහිලයියේ ගියා. දිවිපුත්‍රය කවුද ඔබ? අර දිවිපුත්‍රයා හැරිලා රජ්ජුරු අඳුන ගත්තා. රජතුමනි ඔබගේ පුරෝහිතය මම. සම්පූර්ණ විස්තරය කිව්වා. එක අරද උපෝසතයක් මම රැකල තමයි මේ සම්පත්තිය පහළ වුණේ. මා නඩු විභාග විසඳලා අනිත් අයට ගින්දර දුන්න නිසා මම මේ විදිහට දෙවුනේ. නඩු විභාග වලින් අනිත් අයට බර පැටෙව්වොත් අපි කියන ලොකු බරක් මට පැටවුණා මේකින් කියලා. අයහපත් විදිහට නඩු විසඳලා අනිත් මිනිසුන්ට බර පටවනකොට ඒකේ විපාක විදිහට ප්‍රේත ලෝකයේ උපදිනවා පින්වත්නි විශාල අණ්ඩකෝෂ ඇතුව. අණ්ඩකෝෂ විශාල අණ්ඩකෝෂ ඒක කරේ තියාගෙන තමයි ප්‍රේතය යන්නේ. ගිජුලීනිය කොට කොටා කනවා. ඊට පස්සේ ඒ කරෙන් බිම තියලා තමයි ඉඳගන්නේ. ඒක උඩ තමයි ඉඳගන්නේ. එතකොට ගිජුලීනිය කොට කොටා කනවා. දැක්කද කාටවත් බරක් නොවී ජීවත් වෙන්න කියන එකේ තේරුම? තමන් කරන කර්ම තමන්ට විපාක දෙනවා. දැන් මා මේ කාරණාවේදී මතක් කළා මේ පෙරේතයා දැවුනේ අයහපත් විදියට නඩු විසඳලා අර මිනිසුන්ට ගින්දරක් දුන්නනි. ඔය වගේම සිද්ධියක් වුණා මීට අවුරුදු 10කට 15කට කලින්. එක්තරා කාන්තාවකගේ ඇඟට ප්‍රේතෙක් ආරූඪ වෙලා කියනවා ඒ කාන්තාවගේ නිවස ළඟ ඉන්න ගෑනු ළමෙක්ගේ නම කිය කියා එන්න කියපන් කියලා. ඊට පස්සේ ඒ ළඟ හිටපු කාන්තාව ආවා ඒ ගෙදරින්. ඊට පස්සේ අර ආරුඩ වෙච්ච කාන්තාවගේ ශරීරයෙන් පිරිමි කෙනෙක් කතා කරනවා. කතා කරලා කියනවා උඹ මට සහපතියන් දෙපා, උඹ මට සහපතියන් දෙපා කියනවා. ඊට පස්සේ කවුද කියලා බලනකොට අර ආරුඩ වෙච්ච කාන්තාවගේ තාත්තා මේ ප්‍රේතෙක් වෙලා. එතකොට ප්‍රේතෙක් වෙලා ඉන්නේ ඇයි අරයට කියන්නේ සාපතියන් එපා කියලා. ඒ ප්‍රේතය කියනවා මේකේ අල්ලපු ගෙදර ගෑනු ළමයන්ට රස්සාවක් අරන් දෙනවා කියලා. අද යන් අපි කාර්යාලයකට යන්න තිනවා දුවට හොඳ රස්සාවක් අරන් දෙන්නම් කියලා අර මිනිස්සයා මේ කෙල්ල අරන් ගිහිල්ලා අනාථ කළා. ඊට පස්සේ කොහොම හරි රස්සාව අරන් දීලා හරි මොකක් හරි පස්සේ කාලේ අර මිනිස්සයා මැරුණා. අර කෙල්ලට මතක් වෙනවා මං හොඳට චරිත රැකගෙන ඉඳලා මේ මිනිහා මගේ චරිතේ නැති කළා. හෙන ගහන්න ඕක මගේ චරිතේ නැති කළා කියලා තමන් දූෂණයේ වෙච්ච එක සිහි කරලා අයි පුරුෂයාට සාප කළා. මේ මිනිස්සෙක් මෙහෙම සාප කරනකොට ඒක කරපු එකනා මැරිලා දැන් ප්‍රේත ලෝකෙ ඉපදිලා. අර කෙල්ල සාප කරනකොට යටිපතුලෙන් ගින්දරක් ඇවිල්ලා හිස් මුදුනෙන් පිච්චිලා යනවා කියලා. ඒ ප්‍රේතයා ඉන්නවා කියන්නේ අසූචි වලක අසූචි ගුලි කර කර කකා. එහෙම ඉන්නකොට එයාගේ ප්‍රේත ජීවිතේ තියෙන බලවත්ම දැවිල්ල තමයි කියනවා අර අහිංසක කෙල්ලෙක් තියෙන සාපේ. අහිංසක චරිතය රැකගෙන ඉන්න අහිංසක කෙල්ලෙකුට හානියක් වෙලා සාප තිබ්බොත් ඒක දවනවා. අනිත් කෙනා දවනවා. සාමාන්‍යයෙන් ස්ත්‍රීන්ගේ සාප හරි භයානකයි. ස්ත්‍රීන්ගේ සාප හරි භයානකයි. ඔබ දන්නවද? බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ, ඒ වගේම පුක්කුසාති අනාගාමී මහෝත්තමයන් වහන්සේ පැවිදි වෙන්න සිවුරු හොයාගෙන යද්දී යක්ෂණියක් ගවයෙකුට ආරුඪ වෙලා ඇවිල්ලා ඇන්නා. රහතන් වහන්සේ පිරිනිවන් පෑවා. අනාගාමී පුක්කුසාති උත්තමයන් වහන්සේ කලුරිය කළා. රහත් වෙලත් මඟපල් ලබලත් අර යක්ෂණියක් ඇවිල්ලා ජීවිතහානිය කළේ කලින් ජීවිතයක මොවුන්. අර යක්ෂණිය වෙසඟනක් වෙලා ඉද්දින් ඒ වෙසඟන එක්ක වාසය කරලා ඒ වෙසඟනගේ ශරීර ආභරණයි වස්ත්‍රයි ගණ්ඩ වනයේට ගිහිල්ලා බෙල්ලමිරිකලා මරලා ඈ මැරිලා තියෙන්නේ මං උඹලගෙන් පළිගන්නවා කියලා. ස්ත්‍රියකට වෙච්ච අසාධාරණ ඉදිරියේ ඈ සාප කරලා පතපු අදිස්ථානේ යක්ෂණියක් වෙලා ඇවිල්ලා රහත් වෙලා ඉද්දිමුත් ඇවිල්ලා පළිගත්තා. එනිසා කාන්තාවන්ගෙන් සාප ලැබෙන වැඩ පින්වත් මේ දරුවන්ට කියන්නේ, මම මේ කොල්ලන්ටයි මේ කියන්නේ, පිරිමි පාර්ශවයටයි කියන්නේ, අහිංසක කාන්තාවන්ගෙන් සාප ලැබෙන විදිහට ඔවුන් පෙළන්න එපා. ඒ කර්මේනවා. බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දාරුචීරිය උත්තමයාට දහම් දෙසුවේ. පුක්කුසාති උත්තමයා වෙනුවෙන් යොදුන් ගානක් පයින් ගිහිල්ලා වැඩම කරලා මගේ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ. සසරින් එතර කෙරෙව්වා අර කර්මයට අරහට ඉන්න බෑ බුදු කෙනෙකුටවත්. එච්චර භයානකයි. කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. අහිංසක කෙල්ලන්ගේ ජීවිතේ පිවිතුරු බව නැති කරන්න එපා. ඒක අතිශයින් භයානක පාපය. ඉතින් ඊට පස්සේ ඉතින් මේ කර්ම විපාක, මේ කර්ම විපාක දෙවෙන තැවෙන විපාක. ඉතින් ඊට පස්සේ දැන් රජුරු අර විමාන ප්‍රේතයකින් ඔක්කොම අහගෙන රජතුමාට අඹ ආසාවක් නැති වුණා. කර්ම විපාක දැක්කට පස්සේ ඊට පස්සේ ඒ අඹ වනේම රජතුමා තපස් රැක්කා. රාත්‍රී කාලේ අඹ ගෙනල්ලා දීලා අර විමාන ප්‍රීතිය උපස්ථාන කරනවා. දවල් කාලේ පිච්චෙනවා. තාපසනාසයට අඹ තෘෂ්ණාව නැති වුණා. හිත දැහැන්ගත වුණා. විමාන ප්‍රීතියගේ විමානයේ ඉඳලාම ධ්‍යාන වඩලා කලුරිය කළා බඹලෝ උපන්න. ඒ අපේ මහ බෝධිසත්වයෝ. ඒ බෝධිසත්වයෝ ඒ තාපසින්නාන්සේලා හිටියේ. මුලා වෙන්න පුළුවන් බෝසතුන්ගේ හිත. නමුත් කොහොම හරි ධර්මයට එනවා. කිං ඡන්ද කියන ජාතක දේශනාවයි වදාළේ. කර්මය තමා කරා එන හැටි. ඉතින් ඒ නිසා ඒ කාලේ ගංගා දේවතාවියලා හිටියේ උප්පලවල්නා. පින්තුනි ගොඩාක් අයට හිතෙනවා කර්ම විපාක තමා කරා එන්නේ කියලා. හරියට හිතෙනවා. මට අදත් අපේ ස්වාමීන් වහන්සේ නම මේ මාත් එක්ක කියා හිටියා. ඒ ස්වාමීන් වහන්සේ ගෙදර ඉන්න කාලේ ළමයි ටික නාන්න යද්දී එක යාළුවෙක් හැංගිලා ඉඳලා අර ඇඳුම් ටික අරන් හැංගුවා. දැන් අර කට්ටිය නාලාවිල් ඇඳුම් හොයන හොයනවා නෑ. අරය හිනා වෙවි එනවා. ඔය විදිහෙම විස්තරයක් අතීතේ වුණ නැද්ද? හොඳ යාළුවෝ ටිකක්, අහිංසක යාළුවෝ ටිකක්, පව් නොකරන යාළුවෝ ටිකක් ගඟක නාන්න ගිහිල්ලා එක යහළුවේ අහම්බෙන් හිතලා විහිළුවට ඇඳුම් හැංගුවා. ඔවුන්ගේ සත්පුරුෂක ඊට පස්සේ අර අය ඉදිරියට ඇවිල්ලා ඇඳුම් නැතුව බය වෙලා හොයනවා, ලැජ්ජාවට පත් වෙලා හොයනවා. ඔවුන්ගේ යහපත් කටයුතු වල විපාක විදිහට ඒ පුජ්‍යලයා මැරිලා ගිහිල්ලා දෙවියෙක් වෙලා ඉපදුණා. බලන්න පින්වත්නි මේ ඉතිහාසයේ මේ ඉතිහාසයේ මෙහෙම කතාවකුත් තියෙනවානේ. දෙවියෙක් වෙලා ඉපදිලා ඇඳුන්නේ. දෙවියෙක් වෙලා ඉපදිලා ඇඳුන්නේ. විහිළුවට ඇඳුමක් අංගලා.

එච්චර කාලයක් ඉන්ඩෝන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පාලගෙන්ද. අපේ මිනිස්සු මුලාවක සිටිනවා අද පහළවෙයි හෙට පහළවෙයි කියලා. ඒ නිසා හරියට මේ කඩින් කණ්ඩ බැරිවුනොත් මේ ඊළඟ එහැ පැත්ත කඩින් කන්න පුළුවන් වගේ මිනිස්සු වාහනවල යනකට කෑම කණ්ඩ මේ කඩින් කණ්ඩ බැරිනොත් ඉස්සර හෝටෙල්ලි එකක් තියෙනවානි කියල හිතනවාගේ යාලාට හිතන දැම් බුදුරජාණන් වන්සේ පිරිනුවම් පාලා රහතන් වන්සෙල්ල පිරිනුවම් පලා අපි මෛත්‍රී බුද්ධ සාන්සනය නිවන්ද කෙනවා. අද හිට එන්නේ නෑ. අපිට බොහෝ දුරක්කිවාගෙන යන්ට තියෙනවා. ශ්‍රීමත් ලලාට දහතුන් වහන්සේ සියල් ධාතුන් වහන්සේලා අතර මහ සුවිසල් ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ මේ ලක් දෙරණ. ද්‍රෝණයක් ශ්‍රී ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ මේ ලක් දෙරණ ස්වර්ණවාලී සෑරජුන් තුළ. දකුණු දළදා වහන්සේ වන් දළදා වහන්සේ ලැබුණා මේ ලක් දෙරණට සෝමාවතියේ මහනුවර දළදා මැදුරෙත් වැඩ සිටිනවා. නීලවරණ කේශ ධාතු ග්‍රීවා ධාතු තැන්පත් මියුගුණු සෑය තිබෙනවා. ගිරිහඩු සෑය තිබෙනවා. සකල ධාතුන් වහන්සේලා තැන් තැන්වල නිදන් වෙල ලකු ධාතුන් වහන්සේ ඇතුළු ජයසිරි මහා බෝධීන් වහන්සේ උඩමළුවේ වැඩ සිටිද්දී මේ ලක් දෙරණ බෝධි වනයක්ව තිබියදී ධාතු කරඬුවක්ව තිබියදී මිනිසු කරන පෞදෙස බලන්ට මෙච්චර මාධ්‍ය වලින් රූප වාහිනියෙන් රේඩියෝ වලින් YouTube වලින් Facebook වලින් නොඑක් මාධ්‍ය වලින් මෙච්චර බණ ඇසෙද්දී මේ ජනයා කරන පෞදෙස බලන්න මේ ගෞතම බුද්ධ ශාසනේ මේ දහං හඬ තව ටික කාලෙයි තියෙන්නේ. මේකත් නැති වුණාට පස්සේ මෛත්‍රී බුද්ධ ශාසනේ දක්වා යන දීර්ඝ ගමනේ මේ ජනයා තින් කුයිතරම් පෞසිද්ධ වෙයිද? ඔය යන ගමනේ මව් මැරුණොත් පියා මැරුණොත් සෑයවල් බෝධිවල් තමන්ගේ අතින් විනාශ වුණොත් ඒ ඇහිට බුද්ධ ශාසනයක් අහිමි වෙනවා. කල්පයක් නිරේ යනවා. ඒ නිසා සත්පුරුෂ ජනතාවට මෙයයි කියන්න තියෙන්නේ මේ බුද්ධ ශාසනය අවසාන යුගයයි. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පහළ වෙලා මහා කෝලාහලය යුග කෝලාහලයක් කළා වගේ. කුමක්ද කෝලාහලය? බුදුවරු ලෝකේ පහළ වෙන්න කලින් සත්පුරුෂ එක්තරා පුරුෂේ ලෝකේ කියාගෙන යනවා බුදු කෙනෙක් පහළ වෙනවා කියලා. සත්පුරුෂ ජනයා සූදානම් වෙනවා. කල්පේ ගෙවි ගියාට පස්සේ එක්තරා පුරුෂෙක් ඇවිල්ලා කියනවා ලෝක විනාශයක් වෙනවා කියලා. ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනය අවසන් වෙන්න කලින් එක්තරා යුග පුරුෂෙක් විදිහට මිහි පිටට බට මහා සත්පුරුෂෙක් විදිහට ලොකු ස්වාමීන් වහන්සේ කාල ගෝසාව කරගෙන ගියා. බුද්ධ ශාසනය අවසාන පිහිට ගන්න ආය අවස්ථාවක් එන්නේ නැහැ කියලා. මේක මහා ගෝසාවක්. හිතන්න පින්වත්නි, මෙවැනි වූ මුතුන් අහස උසට එසවුන මහා විහිරවල් වටා සමම් පිච්ච මල් ඉස්සා වගේ ලක්ෂ ගණන් ජනයා එකතු වෙලා විහිරුවල් වැඳපු යුගය අවසන් වුණා. දන් සභා මණ්ඩප අතුරු සිදුරු නැතුව එක උසුමට බලාගත්තු අතේ දේශකයන් වහන්සේ දෙස බලාගෙන මුව පැට්ටු වගේ කන් යොමු කරගෙන බණහපු යුගය අවසන් වුණා. දැන් අවුරුදු තුනක් සංගරුවන පිරිවරාගෙන තමන්ගේ අතින් දන් හැන්දක් බෙදෙන කාලය අහිමි වෙලා මේ දැන් නම් මේ ප්‍රශ්න ඉවර වෙයි කියලා උසුමක් හෙලනකොට හතර පැත්තෙන් කඳු පෙරලිගෙන එනවා වගේ මේ පැත්තෙන් කඳක් පෙරලිගෙන එනවා. අනේ අපෝයි කියලා උසුමක් හෙලලා මේ පැත්ත බලනකොට මෙහිම් පෙරලිගෙන එනවා. අද කොරෝනා අඩුයි, හිට කොරෝනා අඩුයි, දැන් මරණ සංඛ්‍යාව අඩුයි කී කියා හිත හිතා ඉන්නකොට ආයෙ වැඩි වෙනවා. මේක නම් යාන්තම් ඔරොත්තු දීගෙන එනවායි කියනකොට මෙන්න අලුත් ප්‍රභේදයක් හටගත්තා කියනවා. පින්වත්නි, මේ අවසන් යුගයයි. රූපවාහිනියෙන් හෝ රේඩියෝකින් හෝ ගුවන් විදුලියෙන් හෝ එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් හෝ බණපදයක් අහන අවසාන යුගය. මේකත් නැති වෙලා යන්න කලින් ධර්මයේ ශ්‍රවණය කරන්න. පෝය දවසට උපෝසථයේ සමාදන් වෙන්න අර්ධ උපෝසථීත් විපාක තියෙන බව ජාතක කතාවෙන් දැන් කිව්වා නේවා. ඒ නිසා පින්වතුනි තවත් කාරණාවක් කියන්නම්. මේ පංචකාමයට මුසපත් වෙලා මේ සැප සම්පත් එක්ක මේ මිනිස්සයෝ සැප එනකොට දුකක් ගැන මතක් වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට හොඳ කතාවක් තියෙනවා. ඒ තමයි රොඩි ගමක ඉපදුන තරුණයෝ දෙන්නේ භූමි හිතවත්. ඒ රොඩි ගමේ අප්‍රමාණ දුක් විඳලා මැරිලා ගිහිල්ලා පස්සේ කාලෙක එක තරුණෙක් රජ කෙනෙක් කියලා ඉපදුනා. අනිත් තරුණයා තාපසයෙක් කියලා. මේ තාපසයාට දිවසින් පේනවා රොඩි ගමේ තමන් හිටපු හැටි. ඒ ගමේ හිටපු තමන්ගේ යාළුවා දැන් රජ වෙලා ඉන්නවත් පේනවා. ඒ තාපසේ රජුරුව ළඟට ආවා. ඒ රජතුමා ඉදිරි රජතුමාට පෙර ජීවිතේ පේන්න ගත්තා. තමන්ගේ යාළුවා හඳුනා ගත්තා. ප්‍රිය සම්භාසනයේ දුණා. යෙදිලා තාපසයට කිව්වා දැන් අපි දෙන්න කලින් ජීවිතෙත් මිත්‍රයෝ. එනිසා ඔබතුමා ඉන්න අපි දෙන්න රාජ්‍ය දෙකක් කරගෙන රජකම් කරමු. මෙයා කිව්වා බෑ. මේ සංසාරේ පෙරලි පෙරලි යන්නේ. එක ජීවිතයක සැප විඳිනවා අනිත් ජීවිතේ දුක විඳිනවා. එනිසා ඔබෙන්ද ඔය කසාවත මේ රාජ සැපත් ඇරලා ඔය ඔබෙන්න මහන් වගේ තපස් රකින්න. මේ රජුරුක වන්නේ මට තපස් රකින්න බෑ. මං රාජ සැපෙන් ඔද වැඩි යන්නයි මම කැමති. මං පංචකාමී භුක්ති විඳින්නයි කැමති. එහෙම නෙවෙයි. මං පංචකාමී භුක්ති විඳ විඳ ඉඳලා ඔබ වගේ ඔබ මැරිලා යන හොඳ ලෝකෙට මමත් ගන්න ක්‍රමයක් කියන්නේ කිව්වා. කිව්වේ නම් හොඳට දම් පෙන් දීගෙන උපෝසතේ රැකගෙන ඔබ ඉන්න. එතකොට මම රකින්න තපස් රැකලා මම යන ලෝකෙට ඔබටත් එන්න පුළුවන් වෙයි. හැබැයි ඔබ ওই පංචකාමයට ආසා වෙලානේ ගිහි ජීවිතේ රඳින්නේ. එහෙනම් මෙහෙම හිතන්නේ කිව්වා. දැන් ඔබට පෙර ජීවිතේ දැන් පේනවා. මටත් පේනවා. ඔබතුමා රාජ අන්තපුරයට ගිහිල්ලා, ඒ කියන්නේ රාජ බිසෝවරු ඉන්න කාමරයට ගිහිල්ලා සිරියහන් ගත වෙනකොට දැන් මේ තාපසයා කියන්නේ ඔය ලස්සන ලස්සන කන්‍යාව ඇවිල්ලා ඔබතුමා වට කරගන්න ඕනේ ඇඳවටේ. එතකොට මං සිහි කරන්න හොඳ ගාථාවක් කියන්න. ඒ ගාථාව තමයි මෙන්න මේක සිහි කරන්න ගොවා අන්තපුරේ දිව්‍යාංගනාව වගේ කන්‍යාව ටික ඔබ වටකර ගන්නකොට මේ ගාථාව හිතන්න. මොකක්ද ඒ ගාථාව? මම රොඩි ගමක හිටපු කෙනෙක්. අපේ රොඩි අම්මලා පෙර ජීවිතේ සිහි කරන්න කිව්වා. අර චූටි පොඩි දරුවා ගහක් මුල තියාලා ඒ අම්මලා දර කඩන්න කැලීට යනවා. රොඩි ගමේ ඉන්න බල්ලෝ බැල්ලියෝ ටික ඇවිල්ලා අර පැටවු ඉන්න ගහ මුල එකතු වෙනවා. අර චූටි ළමයි අර බලු පැට්ටුව මෙහෙම අතක ගා ඒ ළමයිට තේරෙන්නේ නැති නිසා අර බැල්ලියන්ගේ තනබුරුල්ලට කට තියලා බැල්ලියන්ගෙන් කිරි බොනවා. සිහි කරන්නක ඔබ කලින් ජීවිතේ එහෙම කළා. බැල්ලියෝ වට කරගෙන බැල්ලියන්ගෙන් කිරි බිබී හිටපු මම දැන් රජ කෙනෙක් වෙලා රාජ කන්‍යාව පිරිවරාගෙන ඉන්න හැටි බලාපං කියලා ඔහේ ජීවිතය ගැන සිහි කරන්න කිව්වා. මම කාලයක් බෙල්ලියෝ වට කරගෙනත් හිටියා නේ කියලා. මට පුළුවන් දේ මම කිව්වා කියලා ඒ තාපසතුමා ආකාශයට පැන නැගලා පාදයක මෙහෙම පිහලා රජුරුවන්ගේ ඔළුවට දූවිලි දාලා ආකාශයෙන් යනවා. අර රජුරුවන්ට සසරමයි පාවුණා. ඒ මොහොතේම සියලු රාජ සම්පත්තිය අත්හැරලා තපතට යනවා. ඒ මොහොතේ කල්පනා වුණේ පින්වතුනි සීතල හුළඟ වැදෙන තැනක අපි හිටියත් අර රෞරව මහ රෞරව තාප ප්‍රතාපාදී නිරේවල් වල ඔබත් මමත් ගිනි දෙල් වලින් දෙවි දෙවි හිටපු කාලයක් තිබ්බා. අපි ගින්නේ පිච්චිච්ච අය ගින්නෙන් පිච්චිච්ච අපිට සීතල හුළඟක් හමනවනේව. ප්‍රනීත ප්‍රනීත භෝජන අපේ කනවා. ගිනිගුලි ගිලපු කාලයක් තිබ්බා. ගිනිගුලි ගිලපු කාලයක් තිබ්බා. ප්‍රේත ලෝකයේ අසූචි ගොලි කකා හිටපු කාලයක් අපිට තිබ්බා. දැන් අමතකයි. අපි මේ හිතවත් සියලු දෙනා ඉදිරියේ සිනහවෙන් ප්‍රිය සම්භාසනෙන් පිරිවරාගෙන සිටිද්දී සාද පවත්වද්දී අනි අපිත් කාලයක් යමපල්ලෝ පිරිවරාගෙන හිල්ලින් තෝමරින් බැටකකා හිටපු කාලයක් තිබ්බ නේද? අමතකයි. අමතකයි. පව් කියන එක අහසේ හිටියත් ජලේ හිටියත් ගිරි ගුහාවක හිටියත් විපාක නම් දෙනවා. ඒ නිසා කරන්න නම් එපා පාපය. යහපතම කරන්න, කුසලෙම කරන්න. අපි මෙහෙම හිටියට අපි ගොඩක් සංසාරේ නිරේවල් වල වැටි වැටි ඉඳලා ආපු අය. අපි පොඩි කාලේ ජීවත් වෙන්නේ. අනේ මේ සසරක සාපේ බලන්න අපිට අමතකයි මේවා. අපිට අමතකයි මේවා. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ඈත අතීතේ මහා මුනිවරුන්ගේ කාලේ මහා ඝන රශ්මියේ ඉර මුදුන් වෙලා වලාකුළු නැති අහසේ හිරු රශ්මිය පතුරවද්දී මිනිස්සෙකුට එළියට බහින්න බැරි තරම් ග්‍රීෂ්මයේදී ඒ තෙරුන් වහන්සේ එළිය සක්මන් කරනවා. වගක් නැතුව සක්මන් කරනවා. පොඩි හාමුදුරන් වහන්සේ ගිහිල්ලා අහනවා, ස්වාමීනි මේ මහා ඝන අවුවේ කට අවුවේ මිනිස්සෙකුට එළියේ ඉන්න පුළුවන් වෙලාවක්ද ඔබ වහන්සේ කෙසේද ගානක් නැතුව සක්මන් කරන්නේ? ප්‍රිය ආයුෂ්මතුනි, මට නිරේ මතක් වෙනවා. නිරේ තියෙන ගිනි දැල් වල සැර මතක් වෙනවා. ඒ නිරේ සැරත් එක්ක ප්‍රිය ආයුෂ්මතුනි මේ මොන සැරක්ද? නිරේට මාව වැටෙන්නේපා, නිරේ ගිනි දැල් වලින් පිච්චෙන්නේපා කියලා හිරු රශ්මියේ මා කුසල් වඩනවා. සීතල හිම වැටෙන රාත්‍රියේ අඳනි පිටින් උන්වහන්සේ සීතලෙ සක්මන් කරනවා. පොඩි හාමුදුරන් වහන්සේ ගිහිල්ලා අහනවා, ස්වාමීනි මේ සීතලෙ ඉන්න බෑ කාටවත්, ඔබ වහන්සේ සක්මන් කරනවා. ප්‍රිය ආයුෂ්මතුනි, තද්ද සීතල තියෙන ලෝකාන්තරිය කියලා නිරයක් තියෙනවා. ඒ නිරේ සීතලෙන් නිරේ සතා පුපුරනවා. ඒ ඉදිරියේ මේ සීතල මොකද්ද? ලෝකාන්තරිය නිරේට මා වැටෙන්නපා කියලා මා සීතලේ සක්මන් කරනවා. බලන් සතර අපාය අපි සී කරන්නේ. කවුරු හරි බැන්නොත් ඒක රුස්සන්නේ. හින්ට් එකක් ගැහුවොත් රුස්සන්නේ. ඇඟේ හැප්පුණොත් රුස්සන්නේ. ව්‍යංජනීට ලුණු මදි වුණොත් රුස්සන්නේ. හිනාවු නැත්තම් රුස්සන්නේ. අපිට ලොකු ප්‍රශ්න ඒවා. ඒවා ලොකුම ප්‍රශ්න. දැන් සතර අපාය අමතක වෙලා ඇයි නිරේ ගිනි දැල් වල රස්නේ අපිට නැද්ද? කරන පව්කම් වලින් සත්‍යෝ නිරේට වැටුනොත් ඒ නිරේ ගිනි දැල් වලින් ඔබ පුච්චනවා. ඒ සැර ඒ විදිහටම වදිනවා. නිරේ ගිනි දැල් වල රස්නේම තියෙනවා. රස්නේම තියෙනවා. එදාට පින්වත්නි කවුරුවත් නැහැ අපිට. නිරේ අම්මා කියලා කෙනෙක් නැහැ. තාත්තා කියලා කෙනෙක් නැහැ. සහෝදරයන් කියලා කෙනෙක් නැහැ. සහෝදරිය කියලා කෙනෙක් නැහැ. යාළුවා කියලා කෙනෙක් නැහැ. අම්මා තාත්තා සහෝදරය සහෝදරිය යාළුවා මිත්‍රයා කිසිම කෙනෙක් නැති නිරයක් ගැන හිතන්න. එතන ඉන්නේ යමපල්ලෝ. යමපල්ලෝ කවරහුද? උන්ට තෙත් ගතියක් නැහැ. අපේ අදෝනාව ඇහෙන්නේ නැහැ. අනේ කියන විලාපය ඇහෙන්නේ නැහැ. ඔවුන්ගේ ක්‍රීඩාව නිසසතාට තලන එක, අයින එක, ලෝධියට දාන එක ඔවුන්ට ඇති කියලා හිතෙන්නේ නැහැ. ඔවුන්ට මහන්සි නැහැ. ඔවුන්ට දැන් ඇති කියලා හිතෙන්නේ නැහැ. ඔවුන් කල්පයක් වුණත් අපිට දඬුවම් දෙනවා. නිරිසතා. ඒ නිරි ඒ යමපල්ලා. ඒ යමපල්ලන්ට අපේ වචන දෙකක් ඇහෙනවා. බඩගිනි කිව්වොත් ඇහෙනවා යමපල්ලන්ට.

මහරහතන් වහන්සේලාගේ ත්‍රිහස්තෙන් ලලාට ධාතුන් වහන්සේ වැඩමවේ. මහා කාශ්‍යප මුනි දුවාදී මහෝත්තම නික්ලේශී මුනිවරුන්ගේ ආශිර්වාදයෙන් මේ සකල ලෝක සත්ත්වයා සතර අපායෙන් මුදවන්ට, අමා නිවනට පමුණුවන්ට දහම දේශනා කොට වදාළ ධර්මස්වාමී වූ තථාගත බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන්, අනුකම්පාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන්, මහා කරුණාවෙන් අපිටද සැනසී බුදු සසුනේ පිහිට ලබා ගන්නට වාසනාව ලැබේවා. සාදු.